නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ ඉමිදිරි පහන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව හා මෛත්‍රී භාවනාව තුළින් නාම රූප අවබෝධ වන්නේ කෙසේද කියන කාරණාව. නාමයක් රූපයක් කියලා කියන්නේ සතරමා භූතයාගේ නිර්මාණයක් වුණත් මේ ධර්මතාවය පිළිබඳව නාන ප්‍රකාර කරුණු කාරණා ශ්‍රවණය කරලා තිබුණත් විවිධ කරුණු දේශනා වශයෙන් අපි ශ්‍රවණය කරලා මතකෙ තියාගෙන තිබුණත් නාම රූප ධර්මතාවය අපගේ බඹයක් විතර උස තියෙන කය තුළින් ප්‍රත්‍යක්ෂ වෙන තාක්කල් මේ ධර්මයේ තියෙන යථාර්ථය විමුක්තිය නිවීම කියන එක අවබෝධ වෙන්නේ නැහැ. අද මේ ලෝකයේ මේ අටලෝ දාම ඇදිලා තියෙන්නේ සම්පූර්ණ මේ නාම රූප ධර්මයේ. එහෙනම් පුදුජන ස්වභාවයේ ඉන්න සියලුම දෙනා අද මේ නාම රූප ධර්මයන් වලට අසු වෙලා මේ නාම රූප ධර්මයෙන් නිදාස් වෙච්ච කෙනෙක්, විමුක්තියටපත් වෙච්ච කෙනෙක් පුදුජන ස්වභාවය තුළ දකින්නට නොලැබෙන තරම්. නමුත් මේ පුදුජන ස්වභාවය තුළ ජීවත් වෙන ඕනම කෙනෙකුගෙන් ඇසල් ආලා බැලුවොත් එයා දන්නවා මේ නාම රූප කියන ධර්මතාවය පිළිබඳව ගොඩාක් ගැඹුරු කාරණා. එනම් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන මේ භාවනා යෝගියා තමන් තුළින් කොහොමද මේ මෛත්‍රිය ප්‍රත්‍යක්ෂ වෙන්නේ, නාම රූප ධර්මතාවය මේ තුළින් අවබෝධයටපත් වෙන්නේ කියන කාරණාව ගොඩාක් වැදගත් කාරණාවක් වෙනවා අපගේ විමුක්තිය පිණිස. මෛත්‍රී භාවනා වඩන කෙනා මොනවද වඩන්නේ කියලා ඇහුවාම එයා කියනවා මෛත්‍රී භාවනා වඩන බව. තමන් මෛත්‍රී භාවනාව අවුරුදු වලින් මාස වලින් මේ කාලවකවානුවක් වඩන බවත්, ඒ භාවනාව තුළ තමන්ට නිවීමක් ඇති වෙන බවත්, ඒ භාවනාව පිළිබඳව නොයෙක් විවිධාකාර නිර්වචන එයා තුළ පවතින බවත් එයා කියනවා. හැබැයි ඇත්ත කුමක්ද කියලා කිව්වොත් මෛත්‍රී භාවනාව වඩන කිසිම භාවනා යෝගියෙක් මෛත්‍රී භාවනාව නොවඩති. කුමක් නිසාද? එතන මෛත්‍රී භාවනාවක් නොපවතින බැවින්ය. එනම් මෛත්‍රී භාවනාව කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ගැඹුරෙන් ගවේෂණය කරලා බලනකොට වචන තුනක් තියෙනවා. එනම් මේ නාම ධර්මතාවය වඩනවා. සුවපත් භාවය කියන නාමය, නිදුක් භාවය කියන නාමය, නිරෝගී භාවයේ කියන නාමය එයා වඩනවා. එනම් මේ නාමය සජ්ජායනා කරනකොට මේ නාමය තුලින් කුමක්ද සිදුවෙන්නේ කියලා බලනකොට සුවපත් වෙලා ඉන්න ස්වરૂපය මැවෙනවා, රෝගාතුර වෙත් නැති ස්වરૂපය මැවෙනවා, දුකක් නැති සන්තෝෂයෙන් ජීවත් වෙන ස්වභාවයක් ස්වરૂපයක් මැවෙනවා. ඒ කියන්නේ නාමයක් රූපයක් සජ්ජායනා කිරීමක් තමයි මේ ස්ථානයේ සිදු වෙලා තියෙන්නේ. තමන් මෙච්චර කාලයක් නාම රූප ගනුදෙනු කරලා තියෙනවා, නාම රූප සජ්ජායනා කරලා තියෙනවා, නාම රූප ධර්මතාවයේ වඩලා තියෙනවා කියනක මේ භාවනා යෝගියාට වැටහෙන්න සෑහෙන කාලයක් යනවා. ඒකට හේතුව තමයි මේ නාම රූප ධර්මතාවයේ වඩනවා කියන පිළිබඳ අවබෝධය ඇති වෙන්න, ඒ දැනුම ඇති වෙන්න මේ සිතේ තියෙන ප්‍රඥාව මදි වෙලා. එහෙනම් මේ නාම රූප ධර්මතාවයේ වඩන මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ නාම රූප ධර්මතාවයේ වැඩිම නිසා මට කුමක් සිදු වුණාද, කොමක් සිදුවමින් පවතිනවද කියලා බලනකොට නාම රූප වලින් මේ සතරමා භූතය තුළ තියෙන කම්පනය පීඩනය නැති කරන්න පුළුවන් කියන ඒ අවබෝධය එයා තුලින් මතුවෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වම මේ බඹයක් විතර උස තියෙන මේ කයේ කර්ම ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ එයා ගවේෂණය කරනවා. කර්ම කියලා කියන්නේ මේ සංසාර භවයේ ඉපදීමට හේතු හදනවා කියන එක. ඒ හේතුවට අදාළ ඵල භුක්ති විඳිනවා කියන එක. හේතුඵල ධම සමානයි කර්ම. හේතු නැත්තම් ඵලත් නැහැ, ඒ කියන්නේ කර්ම නැහැ. එහෙනම් සම්පූර්ණයෙන්ම මේ ජීවියේ කර්මය පිළිබඳව කතා කරනවා නම් එයා කතා කරන්නේ හේතුඵල ධම. හේතුව කියලා කියන්නේ නාමය, ඵලය කියලා කියන්නේ රූපය. අදනවා නාමයක්, ඇදෙනවා රූපයක්. එහෙනම් මේ ධර්මතාවය තමන්ගේ ඇස් වලින් සිදුවෙන බව එයාට තේරෙනවා. අදනවා නාමයක් කුමක්ද පේන්නේ කියලා ඇදෙනවා උත්තරයක්, පේන්නේ ගස කියලා. එහෙනම් මේ ඇසට කිසිම දෙයක් ඇතුල් වෙන්නේ නැහැ. ඇතුල් වෙන තරමක් ඇතුල් වෙන්නේ රූපයි, රූපවලට අදාළ නාමයි. කම් වලට මොනවද ඇතුල් වෙන්නේ කියලා බැලුවාම එයාට පැහැදිලිව පේනවා ඒ ඇතුල් වෙන්නේ රූපයි නාමයි. එහෙනම් මේ ලෝකේ මේ චක්කුව කියන ආයතනය ගනුදෙනු කරන තරම ගනුදෙරු කරලා තියෙන්නේ නාම රූප. චක්කු ප්‍රසාදය පුරාම පිළිලා තියෙන්නේ නාම රූප. චක්කුව තුලින් ඇදිලා තියෙන සෑම කර්මයක්ම නාම රූප කියන ධර්මතාවය එයාට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මේක දැනගත්ත ගමන් ඉඳලා ඒ භාවනා යෝගියා තුළ විශාල සන්තෝෂයක් ඇති වෙනවා. අර තමන්ට අසනීපයක් තියෙනවා, කැක්කුමක් තියෙනවා. ඇයි මේ කැක්කුම අසනීපය කුමක්ද කියලා දැනගන්න වේදනාව විතරක් පවතිනවා. පරීක්ෂණ කරලා, නිරීක්ෂණය කරලා, ගවේෂණය කරලා වෛද්‍යවරු හොයා ගන්නවා මෙතන තියෙන්නේ ලේ තැල්මක් කියලා. ඒකට මේ බේත ආලේපණය කළාම සනීප වෙන බව දැනගත්තම සන්තෝසයි. ඇයි ලෙඩේ දැනගත්තා? තමන්ට ඇති වෙලා තියෙන තත්ත්වයේ යථාර්ථය දැනගත්තාම සනීප වෙන්න කලින්ම එයාට සන්තෝෂයක් ඇති වෙනවා. ඒ වගේ මේ භාවනා යෝගියා තුළ සන්තෝෂයක් ඇති වෙනවා. තමන් තමන්ගේ තියෙන ලෙඩේ දැක්කා, යථාර්ථය දැක්කා. එහෙනම් නාම රූප නිසා මේ චක්කුවේ කර්ම ඇදිලා ඒ කර්ම නිසා ජාති, ජරා, භව, දුක්ඛ, දෝමනස්ස ඇති වෙන බව මෙයාට පැහැදිලිව පේන්න පටන් ගත්තාම මේ ඇස්වලට නාම රූප ලැබෙන්නේ කොහොමද කියන එක පිළිබඳව එයා ගවේෂණය කරනවා. නාමයක් රූපයක් ලැබෙන්නේ නැතුව මේ චක්කුව පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලනකොට එයාට පේනවා නාමය රූපය ඇතුල් වෙන්නේ නාමයක් රූපයක් වශයෙන්. එහෙනම් මේක වර්ණයක් වශයෙන් ගත්තාම ඒ වර්ණ විදියට මේක සංඥාවක් වශයෙන් ගත්තාම ඒ සංඥා වර්ණය මත සිත පීඩා සිය පැවතුවාම මේක ක්‍රියා විරහිත වෙනවා. ඒතුව වර්ණය කියලා කිව්වම කොළපාට නම් කොළපාටෙන් නවතිනවා. නිල් පාට කිව්වම නිල් පාටෙන් නවතිනවා. එතනින් එයාට යන්න බෑ. නිල් කිව්වම සීමාවක් රයිත, ප්‍රමාණයක් රයිත, අසීමිතව කියන පාටක්. දැන් අපි කෙනෙකුට කියනවා නිල් පාට දෙකක් ගේන්න කියලා. එයා නැවතිලා ඉන්නවා, එයාට උත්තරයක් නෑ. ඇයි නිල් පාට ගේන්න කිව්වම නිල් පාට කියන්නේ ලීටර් දෙකක්ද? එහෙම නැත්නම් ලීටර් පහේ කෑන් එකක්ද? එහෙම නැත්නම් රෙදි කෑල්ලක්ද? කොළයක්ද බෝඩ් එකක්ද මොකක්ද කියන එක දන්නේ නැහැ. හේතුව නිල් පාට කියන එකට ඒක වචන බහු වචන නැහැ. එහෙනම් ඒක වචන බහු වචන නැති මේ වර්ණ පිළිබඳව සජ්ජායනා කරනකොට ඒකට රූප නැවෙන්නේ නැහැ. හේතුව සීමාවක් නැහැ. දැන් බලන්න නිල් පාට දොර, නිල් පාට ගේ, නිල් පාට මිනිස්සු, මේ විදිහට නිල් පාට වලට නාමයක් දුන්නාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එහෙනම් සුදු පාට මිනිස්සු කිව්වම අපට විදේශී රටවල් මතක් වෙනවා. ඒ මිනිස්සු අපි කලින් දැකලා තියෙන ඒ රූප ඇතුලේ මත්මතු වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ පිළිබඳව සිද්ධි අපගේ විඥානයේ තැම්පත් වෙලා තිබුණොත් ඒවා නැවත පටිගත වෙලා තියෙන ටික නැවත රූගත වෙන්න පටන් ගන්නවා. ඒ ගත වෙච්ච රූ ටික අපට විනිවිද දර්ශනය කිරීමේ අවස්ථාව උදා වෙනවා. මේ හැම එකක්ම නාමය රූපය නිසා ඇති වෙන ධර්මතාවයක්. මේ වර්ණය කියන ධර්මතාවය මේ චක්කුව තුලින් දකින්නකොට ගවේෂණයටපත් වෙනකොට එතනින් නවතිනවා. හේතුව වර්ණය ඒක වචනද බහුවචනද කියන එක කවුරුත් දන්නේ නැහැ. ප්‍රමාණයක් සීමාවක් නැහැ. එහෙනම් කොළපාට කියලා කිව්වම කොළපාට කියන්නේ මොනවද කියලා මොකවත් කාටවත් තීරණයකට එන්න බෑ. කොළම කොළපාටයි කියලා කිව්වම ඒවා ගස් පිළිබඳවද චිත්‍රයක් පිළිබඳවද බොරවෙච්ච පාසි ඇදිච්ච වතුර පිළිබඳව මොනවද කියන එක කවුරුත් දන්නේ නැහැ. එහෙනම් මේ චක්කුවට පේන වර්ණය පමණක් ස්පර්ශ කිරීම තුලින් නාම රූප ධර්මතාවය මැඩපැවැත්වෙන බව එයාට තේරෙනවා. පසුව තේරෙන එකක් තමයි මේ ආයතනවල තම තමන්ගේ ආයතනවල ඒ සෛලවලින් කරන්න පුළුවන් කාර්යය අරියට තේරුම් අරගෙන ඒ වැඩේ විතරක් කරනවා නම් කර්ම ගොඩක් අවමයි. ගොඩාක් දුරට කර්ම නැහැ. අපි පුරුදු වෙලා ඉන්නවා ආයතනයකින් කෙරෙන කාර්යයට වඩා වෙනස් දෙයක් කරවන්න. ආයතනයේ හැකියාව තියෙන්නේ මේ පිළිබඳව, නමුත් වෙනත් දෙයකුත් කරගන්නවා. මේ වගේ নানা ප්‍රකාර අනවශ්‍ය වැඩ නිසා අපගේ චක්කව දුස්්‍ය වෙලා කියනවා. එහෙනම් වර්ණ විතරක් මේ ලෝකේ පේනවා. පේන වර්ණය විතරක් දැක ගැනීම තුළින් ඒ වර්ණයෙන් ඒ කර්මය එතන නවතිනවා. එහෙනම් අපට නම් වර්ණයකින් නාම රූප ඇදෙන්නේ නැද්ද කියලා සැකයක් ඇති වෙලා ඒකත් ගවේෂණය කරලා බලනකොට එයාට ඒක තුලිනුත් නාම රූප ඇති වෙන බව තේරෙනවා. ඇයි අපි කොළපාට, නිල්පාට, දැඹිලිපාට කියනකොට ඒකට නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා. හැබැයි කරුණු මතුවෙන්නේ නැහැ. හේතුව ඒකට ප්‍රමාණයක් සීමාවක් මොකවත් නැති නිසා. එනං මේ නාම රූපය තුල කර්ම අවදි වෙන බව එයාට තේරෙනවා. මීට වඩා අනිත්‍ය හැම නාම රූපයක් තුලම කර්ම කාරණා ලක්ෂ ගණන් දහස් ගණන් ඇති වෙලා විශාල කර්ම රාශියක් නිර්මාණය වෙනවා. හැබැයි මේ නාම රූප ධර්මතාවය තුල අවම කර්ම අවම ක්‍රියාකාරීත්වය අවම චේතනා සංඛ්‍යාව නිසා මේකමයි සුදුසු. අවමේ තමයි අපට පාවිච්චියට ගන්න පුළුවන්. එහෙනම් අල්පේච්ඡතාවය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් අවමතාවය මිසක් නැති ස්වභාවයක් ගැන නෙමෙයි. එනම් මේ අල්පේච්ඡතාවය කියන ධර්මතාවය මත මේ පේන සෑම කර්මයක් දිහා බලනකොට අවමෙන් කියන කර්මය පමණක් අපට පාවිච්චයට ගන්න සිද්ධ වෙනවා. මේ ධර්මතාවය මේ නාම රූප පිළිබඳව තියෙන විද්‍යාව මේ භාවනා යෝගියා වටා ගන්නවා, තේරුම් ගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ කනට ඇෙන ශබ්දය දිහා කල්පනා කරලා මේ දක්වා මම කන් දෙකෙන් ශබ්ද ශ්‍රවණය කළා, ගොඩාක් කරුණු කාරණා ආගත්තා, දැනගත්තා, අවබෝධ කරගත්තා, ඉගෙන ගත්තා කියන ඒ ආයතනය පිළිබඳ අවධානම යොමු කරනකොට එයාට පේනවා මම මොකවත් ආලා නැහැ, මම මොකවත් ඉගෙනගෙන නැහැ, මේ ශබ්දය මම වින්දනය කරලා තියෙනවා. මේ කන් දෙකට ඇයෙන තරමක් ඇයිලා තියෙන්නේ නාම රූප. මේ කන් දෙකට ජීවිත කාලෙම ඇයෙන්න පුළුවන් වෙන්නේ නාම රූප. ඒ නිසා තමයි මේ කර්මය නිර්මාණය වෙලා තියෙන්නේ. සෑම තපරයක් ගානේ මේ කර්මයත් එක්ක මං දුක් විඳලා තියෙන්නේ. මේ කනට ඇයෙන සෑම වචනයක්ම නාමයක් රූපයක්. යම් කිසි කෙනෙක් බයිනවා නම් ඒ බයින එක පැත්තකින් තියලා එයාගේ වචනවල තියෙන තනි තනි අර්ථය බලන්න. හැම එකක්ම නාම රූප. කතා කරන සියල්ලෝ කතා නොකරති, නාම රූප නිර්මාණය කරති. සවන් දෙන්නෝ සවන් නොදෙති, නාම රූප පමණක් සවන් දෙති. එනම් අපේ ජීවිත කාලය පුරාම අපේ නාම රූප ශ්‍රවණය කරන එක තමයි සිදු කරලා තියෙන්නේ. එනම් මේ ධර්මතාවය තේරුම් ගත්තාට පස්සේ ඇත්තටම නාම රූප ශ්‍රවණය කරපු මේ කණෙන් මොනවද ශ්‍රවණය කරේ කියලා බලනකොට පැහැදිලිව පේන ධර්මතාවයක් තමයි ශබ්ද විතරයි ඇහිලා තියෙන්නේ. ඒ ශබ්ද වලින් ඇරෙන්න වෙන මොකවත් ඇහිලා නැහැ. එහෙනම් මේ ශබ්දය පිළිබඳව අවධානම යොමු කරනකොට ඒකේ කිසිම චේතනාවක් නැහැ. අසුවලා ප්‍රශංසා කළා, අසුවලා නිඳා කළා, අසුවලා මට වෛරය පෑවා කියන කිසිම චෝදනාවක් කරන්න බෑ. ශබ්ද තුල චෝදනා නැත. ශබ්දයක් තුල කිසිම කර්මයක් ඇති නොවේ. හේතුව කුමක්ද කියලා බලනකොට සාරිගාමපාදනි කියන මේ ශබ්ද අත තුල කර්මයක් ඇති වෙන්න බෑ. ඇයි ඒවා වලට නාම රූප නැහැ? මේ ශබ්දය කියනකොට එක එක භාෂා දන්න කෙනාට ඒ භාෂාවේ අකුරු පේනවා මිසක් නිශ්චිත අකුරක් ඒකට නැහැ. සංගීතය භාෂාවක් වශයෙන් පිළිගන්න පාවිච්චි කරන කෙනා නිකන් කෙස් ගාක් එතුණා වාගේ ඉරි කෑලි දෙකක් තුනක් අඳිනවා. එයා කියන මේක තමයි මේ සොරේ කියලා. එහෙනම් ඒ භාෂාව දන්නේ නැති කෙනා තමන් දන්න මව භාෂාවෙන් අකුරක් ලියනවා. දැන් මේ නාම රූපේට තේරුම කියන්න කියලා කිව්වම සයන්නට කර්මයක් ඇදිච්ච කතාවක් කවදාවත් අපි ආලා නැහැ. රියන්නට, මයන්නට, පයන්නට කර්මයක් ඇදුනද කියලා ඇව්වම එහෙම කර්ම ඇදිලා නැහැ. හේතුව අකුරක් පේනවා, අකුර පේනවා, එච්චරයි. අකුර නිසා මට මාන්නයක් ඇති වුණා, අකුර නිසා මට රාගයක් ඇති වුණා, අකුර නිසා වෛරයක් ඇති වුණා, ජාති ජරා භවයක් ඇති වුණායි කියලා කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඒක ලෝකේ සිදු නොවන්නක්. හැබැයි මේ වචන ටික එකතු වුණාට පස්සේ මේ සොරවලින් වාක්‍ය නිර්මාණ වුණාට පස්සේ දැන් අපට තියෙනවා අසෝලා මට නිඳා කළා, වෛර කළා, අක්‍රෝස කළා, විවේචනය කළා. අන්න මේ වගේ ප්‍රශ්න කරදර ගැටලු ඇති වෙලා දැන් එයාට ජාතිය ජරාවක් දුකක් ඇති වෙනවා. එහෙනම් මේ නාම රූප ධර්මතාවය මේ කනට ඇෙනකොට ඇෙන්නේ ශබ්ද විතරයි කියලා ගත්තාම ඒ ශබ්ද තුල කර්ම ගොඩ නැගෙන්නේ නැහැ. හේතුව හේතුඵල ධාමක් එතනින් නිර්මාණය වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ඇෙන මේ ශබ්ද මේ අකුරු නාම රූප නෙමෙයිද කියලා ඔයලා බලනකොට ඒක නාම රූප තමයි. හැබැයි මේ කර්ම වලින් අවම නාම රූප. මේ නාම රූප වලින් අල්පේච්ඡතාවයේ පිළිබඳ ධර්මතාවයකින් යුක්ත විශාල වශයෙන් වෙනස් වෙච්ච කර්මයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒකෙන් ඉපදෙන්න තරම් කර්මේ මදි. තවත් භවයක් ඉමි කර ගන්න තියෙන අවස්ථාව මදි. හේතුව ඒ තරම් ඒක අවමයි. එහෙනම් මේ කන් වලින් ශබ්ද විතරක් අපිට ඇයෙනවා නම්, ශබ්දය විතරක් ස්පර්ශ කරනවා නම් ඉපදීමේ අවස්ථාව අයිමි වෙනවා. දුක ඇති වෙන, කර්ම නිර්මාණය වෙන අවකාශය අඩු වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම මේ කන් දෙකෙනුත් තියෙන්නේ නාම රූප විතරයි, ඇසේ තියෙන්නේ නාම රූප විතරයි කියන එක මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ විතරක් නෙමෙයි, කතා කරන කාලේ මම කතා කරලා තින්නේ මොනවද, මම මිනිසුන්ට කියලා තියෙන කරුණු කාරණා මොනවද කියලා බලනකොට සෑම වචනයක් තුලින්ම එයා නාම රූප තමයි කතා කරලා තින්නේ. මේ එන්න, අරක ගන්න, ඉඳ ගන්න, නැගිටින්න, මේ හැම එකක්ම නාම රූප. සෑම වචනයක්ම නාම රූප. එහෙනම් නාම රූප නිර්මාණය තමයි කරලා තියෙන්නේ. මම මේ ලෝකේ කතා කරලා නැහැ කියන එක එයාට වැටහෙන්න පටන් ගන්නවා. මේ ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ වෙනකොට මේ භාවනා යෝගියා සන්තෝෂයට පත් වෙනවා. එහෙනම් මේ කටේ තිබිලා තියෙන්නේ, මේ ආයතනය පුරා ක්‍රියාවක යෙදিলা තියෙන්නේ නාම රූප පිළිබඳව. එහෙනම් මම කොහොමද නාම රූප නැතුව කතා කරන්නේ කියලා බැලුවාම එයාට තේනවා කතා කරන්න තියෙන්නේ නිස්සබ්දය. එහෙනම් නිස්සබ්දතාවය කියන මේ ධර්මතාවය විතරයි මේකට තියෙන විසඳුම. මේ ලෝකේ නාම රූප නැතුව කතා කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරගෙන එයා ගොඩාක් නිස්සබ්දව ඉන්නවා. මිනිස්සු ඇවිල්ලා කතා කරනවා, එයාට නාම රූප ඇයෙනවා. මිනිස්සු নানা ප්‍රකාර කර්ම කාරණා ඉදිරිපත් කරනකොට ඒ සෑම වචනයක් තුළින්ම එයාට නාම රූප අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන සෑම නාමයක් රූපයක් තුළින් එයා තේරුම් ගන්නවා, කර්ම ඇදෙනවා. මේ කියන්නේ අරක, මේ කියන්නේ මේක කියලා විවිධාකාර චෛතසික පාළ වෙනවා. එහෙනම් ශබ්දයට සමවැදුනාම තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා ඇයෙන වචනවල තියෙන ශබ්ද මත සිත පීඩා සීය පවත්නවා. මොනම විදියකින්වත් එයාට කර්මයක් අදන්න පිටසක්වල ජීවියෙකුටවත් මේ ලෝකයේ සත්වයෙකුටවත් පුළුවන් කමක් නැහැ. එයා නිරෝධ ගාමිනී පටිපදාව තුළ නිරත වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එහෙනම් කතා කරන්න ඉතනදී එයා කතා කරන්න කලින් කල්පනා කරනවා, මං ඇයි මේක කතා කරන්නේ, මොකටද මම මේ කාරණාව කියන්නේ, මොනවද මගේ බලාපොරොත්තුව කියලා බලනකොට එයාට තේරෙනවා එයාට වෙන්න තියෙන දේ කර්මානුරූපී වෙනවා නම් මම මොකටද එයාට අවවාද අනුශාසනා කරන්නේ. ඒකාන්ත වශයෙන්ම අපායට යන දේවදත්ත තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේටවත් බේරගන්න බැරි නම් මේ ලෝකේ නිවන් යන අය නිවන් යති, සතර අපායට යන අය සතර අපායට යති, දිව්‍ය ලෝකේ යන අය දිව්‍ය ලෝකේ යති, ගුණධර්ම පුරණ බෝධිසත්වයෝ සෑම කල්හිම සෑම තැන්හිම ගුණධර්ම වඩති. කතා කරන්න මොකවත් නැහැ, හැම දෙයක්ම යහපත් ලෙස හේතුඵල ධර්මයට අනුව සිදුවෙනවා. සිදුවෙන දේ අනුමත කරන්නයි කියන්නේ කතාව නවතිනවා. එහෙනම් අපේ ජීවිතය තුළ අපි කොච්චර කටපියාගෙන හිටියත් මොනතරම් නිස්සද්ද භාවනාව වැඩුවත් අපිට මේ කතාව නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙම කතාව මේ ලෝකේ නවත්තපු කෙනෙකුත් නෑ. ඇයි? සිත කොඳුරනවා. චර්යාව කතා කරනවා, එයාගේ ඇඟපසඟ ඒ ශබ්ද වලින් ඒ රූප වලින් එයා කතා කරනවා. කෙනෙකුට යමක් කියන්න ඕනේ උගුර පොඩ්ඩක් කාරණකොට ඇරිලා බලනකොට අතින් අඬ ගන්නවා. ඒ කියන්නේ දැන් එයාගේ කය කතා කරනෝනේ. ඇස්සලින් පෙන්නනවා මේක ගන්න කියලා. ඒ කියන්නේ එයාගේ ඇහැ කතා කරනවා. තමන්ගේ සෑම ඉරියව්වක් තුළින්ම ආයතන අයම කතා කරන බව එයාට තේරෙනවා. ඒ කියන්නේ එයා තාම නිස්සබ්ද වෙලා නැහැ. නිස්සබ්ද වෙන්න එයා තාම ප්‍රාථමික විදුහලේ මොන්ටිසෝරි ගත වෙලා. එහෙනම් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට පළවෙනි පුහුණුව තමයි මේ මුඛය කියන ආයතනය තුලින් ඇතිවෙනා වූ ශබ්දය නවත්තන්න පුරුදු කරන එක. තාම කතාව නවත්තලා නැහැ. මේ ශබ්දය නවත්තන්න, මේ නිස්සබ්දතාවය කියන එක මොකද්ද කියන එක වටහා ගන්න පුංචි පුහුණුවක් දීලා තිනවා. හැබැයි මේ නාම රූප ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරපෝ ඒක තුල ජීවත් වෙච්ච මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ වචන හැම එකක් තුළම නාම රූප, මේ ඇස කන කියන මේ ආයතන පුරාම තියෙන නාම රූප. එහෙනම් මේ හැම නාමයක් රූපයක්ම නිස්සබ්ද කරන්න ඕනේ. මේ නාම රූප වලින් තොරව ජීවත් වෙන්න ඕනේ කියනකොට දැන් තමයි ස්වභාවිකව නියම නිස්සබ්දතාවය ඇති වෙන්නේ. එයාගේ ඇස් දෙක නිකම්ම පිය වෙනවා. ශබ්ද කෙරේ තියෙන අවධානම අතුරුදාන් වෙනවා. කතා කිරීමේ උවමනාව නැති වෙනවා. චලනයක් ක්‍රියාවක් කිරීමේ අවශ්‍යතාවය නැති වෙනවා. අන්න එයා තැම්පත් වෙලා අතුරුදාන් වෙලා ඉන්නවා. එතකොට තමයි නිස්සබ්ද භාවනාව පරිපූර්ණ වෙන්නේ අපේ ජීවිතේ. නිස්සබ්දතාවයේ චරිතය බවට පත් වෙන්නේ නැතුව නිස්සබ්දතාවය ආයතන අයේ නිස්පාදනයක් බවට පත් වෙන්නේ නැතුව නිස්සබ්දතාවය සම්පූර්ණ නැහැ. ආයතන අයෙන් එකක් වැවුවාම අපි කියනවා 120ක් නිස්සබ්ද වෙලා. ඇයි? 100ක් හයකට බෙදුවාම, 100ක් පාකට බෙදුවාම ප්‍රතිශතයක් පේන බව අපි දන්නවා ගණිතයට අනුව. එහෙනම් ඇස කන දිව නාසය සම කියන ආයතන පාම අපි 100ෙන් පා බෙදුවාම අපි දන්නවා 20ක් තමයි නිස්සබ්ද වෙලා තියෙන්නේ. එහෙනම් අනිත් කය කතා කරනවා, කන කතා කරනවා, නාසය කතා කරනවා, ඇස කතා කරනවා 80ක් ක්‍රියාත්මකයි. එහෙනම් මේ ධර්මතාවය, මේ නාම රූප තාවය තුළ පවතිනා වූ කර්මය පිළිබඳ අවබෝධය ඇති වෙන තාක්කල් ඔය ප්‍රශ්නය තියෙනවා. එහෙනම් මේ නාම රූප කියන ධර්මතාවය මේ කය තුළින් ප්‍රත්‍යක්ෂ වෙනකොට ආයතනෙන් ආයතනයට, චර්යාවෙන් චර්යාවට මේක ප්‍රත්‍යක්ෂ වෙමින් දියුණු වෙමින් පවතිනවා. තමන්ගේ නාසයෙන් ස්පර්ශ කරලා තියෙන තරමක් ස්පර්ශ කරලා තියෙන්නේ නාම රූප. පිච්චමල් සුවඳයි, නෙළුම්මල් සුවඳයි, පරිප්පු සුවඳයි කියන මේ සෑම සුවඳක් තුළම එයා නාමයක්, රූපයක්, වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක් ස්පර්ශ කරලා හේතුඵල ධාම නායෙන් අදලා එයා නාන ප්‍රකාර ගන්ධ කර්මය, ගන්ධය තුළින් ජාති ජරා භව අදලා මේක වටා ගන්නකොට එයාට තේරෙනවා. එහෙනම් මේ නාසයේ පීඩනය අඩු වෙනවා, වැඩි වෙනවා. ගන්ධ ස්වභාවයේ පීඩනය අඩු වෙනවා, වැඩි වෙනවා. මේකේ ගඳ ගැනවත් සුවඳ ගැනවත් අපට අවශ්‍ය නැහැ. ගන්ධයක් තියෙනවා, ගඳ සුවඳ දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. ඒ කම්පණය මත සිත පීඩා සිය පවත්නවා. ඒ මොන සුවඳද, කොහෙන්ද එන්නේ, කාගෙන්ද එන්නේ, කවුද මේක පිටත් කළේ මොකවත් එයා හොයන්න බලන්න යන්නේ නැහැ. අන්න බලන්න එයාගේ කායික චර්යාව තුළින් නාම රූප ඇදෙන හැටි. ඇඟිලි පයෙන් එකක් පෙන්නුවාම එක රූපයක්. තව ඇඟිල්ලක් පෙන්නුවාම අතින් ඇඟිලි දෙකක් පෙන්නනා වූ රූපයක්. ඇඟිලි තුනක් පෙන්නුවාම ඇඟිලි තුනක් පෙන්නනා වූ රූපයක්. එහෙනම් සෑම චලනයක්ම රූපයක් බව මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා. අංගලක් අංගලක් මේ කය සෙලවෙනකොට අලුත් අලුත් රූපයෝ ඇති වෙති. ඒ ඇති වෙන රූපයෝ සෙනෙයෙන් සෙනෙයෙන් විනාශ වෙති. එනම් මේ රූප ඇති වෙලා අරූප වෙන විදියට මේ නාම රූප ධර්මතාවය තුල තියෙන ඇතිවීමේ නැතිවීමේ ස්වභාවය මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරනවා. එනම් රූපයක් ඇති වෙලා නවතේ රූපේ නැති වෙලා තව රූපයක් අටගන්නේ චලනය තුළින් දවසකට ඉපදෙන රූප ගානයක් කල්පනා කරනකොට එයාගේ මුළු ඇඟම වෙවුලන්න පටන් ගන්නවා. කෝටි මිලියන ගණන් රූප මං අදලා, එහෙනම් මේකද අසංවරයි කියලා කියන්නේ. මේ රූපෝලින් ඇතිවෙන කර්මතාවය, එහෙම නැත්නම් මේ රූපෝලින් ඇතිවෙන ජාති ජරා භව දුක්ඛ නැති කරන්නද විනයක් දාලා තියෙන්නේ. සංවර භාවය ගැන මේ තරම් දේශනා කරලා තියෙන්නේ. මේ චලනයෙන් ඇතිවෙන රූප ධර්මතාවය, නාම ධර්මතාවය අවෝසි කරන්නද කියන මේ යථාර්ථය විද්‍යාව එයා දකිනවා. සෑම ඉරියව්වකින්ම ඔසවමි කියනකොට රූපය, යවමි කියනකොට තව රූපයක්, ඔසවමි කියන රූපය අනිත්‍ය වුණා, ඒක විනාශ වුණා. තබමි කිව්වාම යවමි කියන රූපය විනාශ වුණා. තබමි කියලා තව රූපයක් නිර්මාණය වුණා. සෑම අංග චලනයක් තුළම රූප දහස් ගණන් ඇති වෙනවා, නාම දහස් ගණන් ඇති වෙනවා. සෑම චර්යාවටම ඇති වෙන කම්පණය තරංගයක් වෙලා අපට කර්ම නිර්මාණය වෙනවා. ඒ නිසා සසරක් ඇති වෙන බව මේ භාවනා යෝගියා දැක්කාම එයාට නැගිටීමේ අවශ්‍යතාවය අතුරුදාන් වෙනවා. කලබල නැතුව එක තැනක ඉන්න කියලා කිව්වාට එහෙම ඉන්න බෑ. ඒගොල්ලන්ට හරි මාන්සි, ඒක දුකක් විඩාවක්. හැබැයි තපස්වරයෙකුට ඉඳගෙන ඉන්න කියලා කිව්වම එයා කියනවා ඒකට නම් මම ගොඩාක් කැමති, නැකිටින්න අනේ ඒකට මම කැමති නෑ. දවසකට ඇයි එක වේලක් උන්වහන්සේලා වළඳන්නේ කියලා කිව්වම ඒ එක වේලක් උන්වහන්සේලා මේ කායික පැවැත්ම පිණිස ගන්නවා මිසක් නැකිටිලා ඇවිදින්න ලුණු අඹුල් එකතු කිරීමේ අදහසක් කැමැත්තක් උන්වහන්සේලාගේ විඥානයේ කිසිසේත්ම නැහැ. හේතුව මේ චලන නිසා ඇතිවෙන මාම රූප ධර්මතාවය, ඒ නිසා ඇතිවෙන කර්ම ඵලගෙන ඒ භාවනා යෝගියාට තියෙන අවබෝධය වැඩි නිසා සෑම තප්පරය ගානේ චලනය අඩු කරනවා, නාම රූප ඇතිවෙන ප්‍රමාණය අඩු කරනවා. ඒකයි තපස්වරු ගොඩක් තැන්පත්. එක ස්ථානයක වාඩි වෙලා මාස ගණන් අවුරුදු ගණන් ඉන්නවා, උඹස් බැඳෙනවා. ඒ චලනයක් නැහැ. චලනය කිරීමේ අවස්ථාවක් අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. එහෙනම් මේ ධර්මතාවය තමන්ගේ බබයක් විතර උස තියෙන කය තුළින් ප්‍රත්‍යක්ෂ වෙන තාක්කල් මේ කය සම්වර වෙන්නේ නැහැ. සීලේ පිටන්නේ, විනයානුකූලව ඇසිරෙන්නේ නැහැ. මෙයා ගොඩාක් කලබලයි. එනම් අසකන දිව නාසය සම කියන ආයතන පා තුලින්ම නාම රූප ඇති වෙමින් පවතිනවා, නාම රූප නැති වෙමින් පවතිනවා. මේ ධර්මතාවයේ දැක්කාම, මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වුණාම එයාට කියන්න පුළුවන් නාම රූප අවබෝධ කරපු කෙනා කියලා. එනම් මේ නාම රූප හැම එකක් තුලින්ම ඇති වෙනවා. ඒ නාම රූප වලට කර්ම ඇදෙන්නේ කොහොමද කියලා එයා කල්පනා කරනකොට එයාට පේනවා තවත් ආයතනයක් තියෙනවා. එයා තමයි මේකේ මූලිකයා. එයා තමයි මේ වරද හැම එකටම අයිතිය උසලන මූලිකය. ඒ තමයි අපේ සිත. අපේ ඇසකන දිව නාසය සම කියන ආයතන පාම විඳින්නා වූ යම් කිසි දෙයක් පිනවන නම් විඳවන්නා වූ යම් කිසි දෙයක් පිනවන නම් ඒ සෑම දෙයකටම අයිතිය තියෙන්නේ සිතට. සිත මුල් වෙන්නේ නැතුව මේකෙ මොකවත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ගනුදෙනුව කරන්න තරංගයක් අවශ්‍ය වෙන බව මේ භාවනා යෝගියාට වැටෙන්න පටන් ගන්නවා. එහෙනම් දකින්න තරංගයක් ඕනේ. ඇහෙන්න තරංගයක් ඕනේ. ගන්ධය ස්පර්ශ කරන්න තරංගයක් ඕනේ. කතා කරන්න තරංගයක් ඕනේ. ඇසිරෙන්න තරංගයක් ඕනේ. එහෙනම් තරංග අදන්න සිත ඕනේ. සිත විසින් අදන්නා වූ තරංගය මුල් කරගෙන තමයි මේ ආයතන පාම ගනුදෙනු සිද්ධ කරන්නේ. එහෙනම් ගනුදෙනුවේ මූලාසනය සිතට අයිති. අන්න නාම රූපයේ අයිතිකාරය අවු වෙනවා. එතකොට මේ භාවනා යෝගියා මේ මෛත්‍රී භාවනා වඩනකොට සියලු සත්වයෝ සුවපත්ත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන සෑම වචනයක්ම නාමයක් රූපයක් බව ගවේෂණය කරලා මේ ගවේෂණයට මුල් වෙච්ච කාරණාව සිත කියන විඥානයේ භ්‍රමණය වෙලා ඇති කරන්නා වූ තරංගය මේ ආයතන එකින් එකට සම්බන්ධ වෙලා මේවා තුළින් කර්ම ඇදෙනවා. එනම් හැම මොහොතක් තුළම නාම රූප ගනුදෙනු කරමින් පවතිනවා. සෑම ගනුදෙනුවකටම තරංගයක් මුල් වෙලා තියෙනවා. තරංගයක් නැතුව ගනුදෙනුවක් නෑ මේ ලෝකේ. එහෙනම් ඒ තරංගයේ චෛතසිකයක් බවින් සිත මුල් වෙලා සිත පෙරටුව සෑම දෙයක්ම නිර්මාණය වෙන බව දැනගත්තාම මේ නාම රූප ධර්මය දැන් අවෝසි කරන්නේ කොහොමද? මේ නාම රූප ධර්මයෙන් තමන් විමුක්තියටපත් වෙන්නේ කොහොමද කියන පිළිබඳව එයා සිතනකොට එයාට තේරෙනවා. සිතේ සිතවිලි අඩු කරනකොට චිත්ත වීති අඩුයි. ආයතන පා ක්‍රියාත්මක වෙන්න ගනුදෙනු කරන්න තරංග අඩු වෙනවා. තරංග අඩු වෙනකොට ආයතන පා ඉටපු තැන්වල ඒ ස්ථානගත වෙලා නිවෙනවා. ඒ කියන්නේ ජීවියා කර්මය නවත්ත ගන්නවා. නාම රූප ධර්මතාවෙන් විමුක්තියටපත් වෙනවා. එහෙනම් මේ ධර්මතාවය විනිවිද දැක්කාම එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. මගේ වැඩ නිමා වෙන කාලය අත ළඟයි. මම මේ ධර්මතාවයේ අගිස්සටම ගියා, පරතරයටම ගියා. දැන් මම බොහොම ස්වල්ප කාලයක් තුළින් මම මේක නිවනවා, විමුක්තියටපත් වෙනවා කියන ඒ අවබෝධය ඇතුව මේ ආයතන පාම පිනවන්න, ගනුදෙනු කරවන්න, තරංග හදන, අමුද්‍රව්‍ය හදන, පොළඹවන, මූලාසනේ උසලන මේ සිත මත සිත පිහිටලා එයා භාවනා කරනවා. ආයතන පාකරේ තියෙන අවධානම අඩු වෙනවා. සිත පිළිබඳව තියෙන අවධානම වැඩි වෙනවා. සිත මත සිත පිහිටලා සීය පවත්වමින් සීයෙන් ඒ සිත සෑල්ලු කරලා කම්පන ධාරිතාව කැරකෙන වේගය අඩු කරලා චිත්ත වීති අඩු කරලා කර්මය ක්‍රමක්‍රමයෙන් අඩු කරමින් සිත නැවතිලා කර්ම නැවතෙන තත්වයට සිත එමේසරේ නිවාගෙන යනවා. නිවන් මාර්ගය කියලා කියන්නේ කර්ම ධාරිතාවේ ක්‍රමය අඩුවීමේ ක්‍රමවේදය. නිවන් මාර්ගය කියලා කියන්නේ ඉපදීමේ අවස්ථාව අඩු කරන ක්‍රමවේදය. එහෙනම් ඉපදීම අඩු කරන, කර්ම අඩු කරන, සංසාර පැවැත්ම අඩු කරන ක්‍රමවේදය මේකයි කියන එක වටාගෙන ක්‍රමානුකූලව ඒක අඩු වෙගෙන යනවා. අඩු වෙනකොට තමන් නිදහස් වෙන බව, ආයතන පයෙන් නාම රූප නිස්පාදනය නොවන බව, මේ නාම රූප ගනුදෙනුව අවම වෙන බව තේරෙනවා. ඒ කියන්නේ නිවන් මාර්ගයේ ගමන් කරනවා කියන එක එයාට සැකරයිතව තේරෙනවා. ඒ කියන්නේ නිවිගෙන යන නිසා. එනම් මේ ලෝකයේ නිවන් මාර්ගයේ යන කෙනා භාවනා යෝගියා තරා ගන්නවා නම් ද්වේෂ කරනවා නම් নানা ප්‍රකාර විදිහට සත්‍යයන් පිළිබඳව විවේචන නිନ୍ଦා අපාස අපකීර්ති කරනවා නම් ඒ කියන්නේ එයා නිවාගෙන යන කෙනෙක් නෙමෙයි අවුලෝගෙන යන කෙනෙක්. එහෙනම් නිවාගෙන යන කෙනා නිවීමේ මාර්ගයේ යන කෙනා නිවීමේ කටයුතු වලින් ඈත් වෙන කෙනෙක්. ඇවිලීමේ අවස්ථා අඩු කරන කෙනෙක්. ඇවිලීමේ කටයුතු වලින් නිදාස් වෙලා ඒකෙන් බහැර වෙන කෙනෙක්. එහෙනම් තමන්ගේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයම නියුන් නැත්තම් ඒ ආයතන වල නිවීමේ ක්‍රමවේදයක් දැනෙන්නේ නැත්තම් නිවීමේ ප්‍රතිසත තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්තම් ටිකක් වැඩපිළිවෙල නවත්තලා ගවේෂණය කරන්නට අවශ්‍යයි. ඇත්තටම මේ මාර්ගය නිවන් මාර්ගයක්ද? මම නිවෙනවද? නිවෙන බව මට දැනෙනවද? ඇයි මේ මාර්ගය තුළ නිවීමක් ඇති වෙලා නැත්තේ කියන එක ටිකක් බලන්න ඕනේ. සමහර විට මාර්ගය වැරදිලා තියෙන්න පුළුවන්. එහෙනම් අපි වඩන මාර්ගය නිවන් මාර්ගයක් නම් මේ ආයතන අයතුලින් නිවීම දැනෙන්න ඕනේ. අද නිවුණා ඊට වඩා අද හොඳයි කියලා හිතෙනවා. එක දවසේ ඊට වඩා අද නිවිලා අද මීට වඩා අවබෝධය වැඩි වෙලා කියන ඒ දැනීම ඇති වෙනවා නම් සැකය විචිකිච්ඡාව අයින් කරගන්න අපි යන මාර්ගයේ හරි. අපට වැරදිලා නැහැ. අපි නිවැරදි මාර්ගය තෝරා ගත්තා කියන එක පිළිබඳව අපට සන්තෝෂ වෙන්න පුළුවන්. එනම් මේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලම ගනුදෙනු වෙලා තියෙන්නේ නාම රූප විතරයි වෙන මොකවත් නැහැ කියන එක එලාම ප්‍රත්‍යක්ෂ වෙලා ඒ ප්‍රත්‍යක්ෂ වීම තුලින් ඇතිවෙනා වූ ධර්මතාවයට ඒ නිදහසට අවශ්‍ය කමඨාන් අවබෝධ වෙලා මේ ගනුදෙනු කරවන්න ඕනේ කොහමද කොයි ආකාරයටද කියන ඒ සෑම කමඨානක්ම අවබෝධ වෙලා ඒ කමඨාන තුලින් සෑම දෙයක්ම ක්‍රියාත්මක කරවලා මේ භාවනා යෝගියා නිවීම පිණිස කටයුතු කරලා ඉවරයි. එහෙනම් මේ ගිය ගම මාර්ගය තුල මේ අවබෝධය තුල තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මතාවය තුල තමන් නොදැනුවත්වම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙලා ඉවරයි. එහෙනම් නාම රූප ධර්මතාවය තුලින් කෙනෙක් නිවන් දකින්නේ කොහොමද කියලා බලනකොට මේ ආකාර අවබෝධයක් ඇති වෙලා ගවේෂණයක් ඇති වෙලා එයා ක්‍රමක්‍රමයෙන් ආයතන අයතුලින් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන යනකොට එයා නොදැනුවත්වම සතර සතිපට්ඨානේ එයාගේ ජීවිතයේ සම්පූර්ණ වෙනවා. නිවනට එකම මාර්ගයයි සෑම භාවනාවකින් කමඨානකින් අවබෝධයකින් වෙන්නේ සතර සතිපට්ඨානය. එහෙනම් ආයතන අයෙම නාම රූප ධර්මතාවය වෙන බව දැනගත්ත ගමන් එයාට කායානුපස්සනාව වේද දැනුණා. ඒ නාම රූප නිසා ජාති ජරා භව දුක්ඛ ඇති වෙනකොට වේදනානුපස්සනාව වැටුණා. එහෙනම් මේ නාම රූප වලින් දුකට අවුෙන්නේ නැතුව වර්ණය දැකීමත්, ශබ්දේ ශ්‍රවණය කිරීමත්, ගන්ධේ ශ්‍රවණය කිරීමත්, එහෙනම් මේ සෑම වචනයක් තුළ නාම රූප තියෙන බව දැනගෙන නිස්සබ්දතාවය වැඩිමත් කියන මේ ධර්මතාවයන් ඒ ආයතනවල කර්ම ඇති නොවි වඩන ක්‍රමවේදයේ ගනුදෙනු කරන ක්‍රමවේදයේ වැටෙනකොට එයා ධම්මානුපස්සනාව වඩලා ඉවරයි. මේ සෑම ආයතනයකම ගනුදෙනුවට මූලාසනේ aran තියන්නේ සිත. තරංගයක් නැත්තම් මේ මොකවත් ආයතනවල ගනුදෙනුවක් නැහැ. සමාධියේ ඉන්න කෙනාගේ ආයතන පාම වැයිලා ගනුදෙනු මොකවත් නැහැ. එහෙනම් චිත්ත වීතියක් මුල් කරගෙන තමයි ඒ තරංගය අත්විවරම කරගෙන තමයි මේ නාම රූප නිර්මාණය වෙන බව තේරුම් අරගෙන සිත නිවලා තරංග අඩු කරලා ඒ තුලින් මේ ආයතන පයේ ක්‍රියාව විදිත කරන ක්‍රමවේදය තමයි චිත්තානුපස්සනාව. බලන්න නාම රූප ධර්මතාවය තුළින් සතර සතිපට්ඨානයේ වඩලා මේ භාවනා යෝගියා අරියත් බෝධියටපත් වුණා. එහෙනම් මේ ලෝකයේ තියෙන ගාක්කොල ගත්තාම අපි කියනවා මේක කායගා, කැටකලාගා, පොල්ගා, තල්ගා, මල්ගා. ඇත්තට මේවා නිවන් පණිවිඩ නෙමෙයිද? මේ සෑම නාමයක් රූපයක්ම නිවන දේශනා කරති. ශ්‍රවණය කරන්නට අවබෝධය අපට නැති නිසා අපට මේ ධර්මය ඇයෙන්නේ. එනම් මේ මෛත්‍රී භාවනා වඩන මේ උත්තමයා ඇස් දෙක ඇරලා බලනකොට එයාගේ ඇස්වල සතුටු කඳුළු පෙරිලා මේ ලෝකේ මන් දකින්න තරමක් දැකලා තියෙන්නේ නිර්වාණ පණිවිඩය. මේ තියෙන නාම රූපයෝ මාගේ කම්මඨානාචාර්ය මේගොල්ලෝ නිවන කිව්වා. සෑම තප්පරය ගානේ බණ කිව්වා. ඇයි මම අපෝසත්ුනේ මේ නිර්වාණ පණිවිඩය දකින්න? මේ සතර සතිපට්ඨානය ප්‍රත්‍යක්ෂ කරන්න ඇයි මම අපෝසත්ුනේ කියන ඒ ධර්මතාවය තුළින් එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. මේ ලෝකේ නිවන පමණයි තියෙන්නේ. පෘථිවි තරලේ නිවන් දකින්න බැරි නම් ලෝකේ කිසිම තැනක නිවන් දකින්න බෑ. හේතුව මේ විශ්ව තරලේ මේ පෘථිවිය නිවනින් පිරීලා එයාට මේක වැටෙනවා. කන් දෙකට ඇයෙන මේ කුරුළු ශබ්ද මේ සෑම දෝසාවක්ම ඒ ගෝසාව තුලින් ඇයෙන්නේ කුමක්ද කියලා බලනකොට එයාගේ සන්තෝෂය නිමා කරන්න බැරි තරම් මේ සෑම ශබ්දයක් තුළින්ම නාම රූප ඇයෙනවා, නිර්වාණ පණිවිඩය ඇයෙනවා, සතර සතිපට්ඨානෙ ඇයෙනවා කියන එක එයා ගොඩාක් සන්තෝෂයෙන් ශ්‍රවණය කරනවා. එහෙනම් මේ නාසයට ඇවුනේ දැනුනේ මොනවද කියලා බලනකොට සෑම ගන්ධයක් තුළින්ම මේක මලකුණක ගඳක්, මේක මල්වල ගඳක්, මේක පොළව වේලිලා තෙමිනාම ඇති වෙන ගඳක්. එහෙනම් මේ ගන්ධය තුළින් නාම රූප ඇති වුණා, කර්ම ඇති වුණා. මේ ධර්මතාවයේ එයාට වැටෙනකොට මේ සතර සතිපට්ඨානය මේ ආයතන හැම එකක්ම ගනුදෙනු කරලා සෑම තප්පරයක් ගානෙ මං සතර සතිපට්ඨානෙ ජීවත් වෙලා, සතර සතිපට්ඨානෙ උඩ ජීවත් වෙලා මම සතර සතිපට්ඨානෙ අවබෝධ කරන්න උත්සාහ කරලා තිනවා. වාඩි වෙලා හිටපු මාපොළව සතර සතිපට්ඨානය මේ පේන සෑම නාමයක් රූපයක් ස්පර්ශයක් ගන්ධයක් සතර සතිපට්ඨානය. එහෙනම් මේ ධර්මතාවයේ වටා ගත්තාම මේ විඥාණය සම්පූර්ණයෙන්ම විමුක්තියටපත් වෙනවා. මේ ලෝකේ කවදාවත් ඝනදෙනුවක් කරන්නේ නැහැ. එයා මේ ලෝකේ නිවනට අවශ්‍ය ඒ කායන මාර්ගයේ කියන සතර සතිපට්ඨානය වින්දනය කරනවා. එහෙනම් පරම සාන්තියටපත් වෙලා, පරම ප්‍රීතියටපත් වෙලා මේ ලෝකේ රාතන් වහන්සේලා ගොඩාක් සන්තෝෂයෙන් කල්ගෙවති. අරියත් ශ්‍රාවකයෝ නිදාස් පක්ෂියෙක් වගේ ජීවත් වෙති. ඒ උත්තමයන් වහන්සේලා මේ ලෝකේ සන්තෝෂයේ, ප්‍රීතිය, සුඛයට අයිතිය කියති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණාව. මේක තමන්ගේ ජීවිත තුළින්, අභ්‍යන්තරය තුළින් අවබෝධ වෙන්න පටන් ගන්නවා. මුළු සිතම මේ ප්‍රීතිය, සුඛය විඳින්න පටන් ගන්නවා. මේක නිමාවක් නෑ, මේකට අගක් නෑ, කොටක් නෑ, ආරම්භයක් නෑ. මේ ප්‍රීතිය පිරිනිවන තාක්කල් ඒ උත්තමයා තුළ පවතිනවා. ඕනම සමාජයක ජීවත් වෙන්න පුළුවන් නාම රූප ගනුදෙනු වෙන්නේ සතර සතිපට්ඨානයේ පමණක් ගනුදෙනු වෙනවා. ඕනම ස්ථානයක ජීවත් වෙන්න පුළුවන් තනිකම හුදකලාවක් පාළුවක් දැනෙන්නේ සතර සතිපට්ඨානයත් එක්ක ජීවත් වෙන ඒ පරම සුඛය උන්වහන්සේට දැනෙනවා. එනම් ඇසෙන්නේ වාඩි වෙලා ඉන්නවා, කලබල නැහැ. ඒ නිස්සබ්දතාවය තුළින් මේ සෑම චලනයක් තුළින්ම සතර සතිපට්ඨානේ දිහා බලාගෙන සන්තෝෂයටපත් වෙනවා. එනම් බලන්න වාඩි වෙලා මේ ලෝකෙ දිහා බලාගෙන සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා සජ්ජායනා කරන ඒ උත්තමයන් වහන්සේ මේ ලෝකයේ පවතින ධර්මතාවයේ සතර සතිපට්ඨානය නිවීම අවබෝධ කරගන්නා වූ ඇති. එනම් මේ මෛත්‍රී භාවනාව මට්ටම් 32කින් දේශනා කරන්න පුළුවන් ධර්මතාවයක්. හේතුව දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙච්ච භාවනාවක් නිසා. මේ භාවනාවේ තියෙන සෑම කාරණාවක්ම එකින් එකට ගවේෂණය කරලා බලනකොට, නිර්වචනය කරලා අර්ථවත් කරනකොට, සෑම තලයක් තුළින්ම සෑම මට්ටමක් තුළින්ම අරියත් බෝධියටපත් වෙන්න පුළුවන්. හේතුව මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන මට්ටම් 32ම නිවන් මාර්ග 32ක්, නිවීමේ ක්‍රමවේද 32ක් මේ ලෝකේ ඕනම සත්වයකට මිනිස්සුත් බව ලබලා ඉන්නවා නම් එයාට පුළුවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ වෙන්න. එනම් සර්ව සම්පූර්ණ වෙච්ච 84 ධර්මස්කන්ධ අන්තර්ගත වෙච්ච භාවනා ක්‍රමයක් තමයි අපි දෛනිකව පුරුදු කරන මෛත්‍රී භාවනාව. මේ ලෝකේ මෛත්‍රී භාවනාව නොවඩන කෙනෙක් ඉන්නවද, මෛත්‍රී භාවනාව නොදන්න කෙනෙක් ඉන්නවද කියලා කිව්වම, මේ ලෝකේ පුරාම තියෙන මෛත්‍රිය සෑම කෙනෙක් තුළම මෛත්‍රිය තියෙනවා. එයා මෛත්‍රිය වඩනවා. කෙනෙක් කියන මම මෛත්‍රිය වඩන්නේ නැහැ, මම මේ ලෝකේ අමෝටම නිඳා කරනවා, අපහාස කරනවා, තමන්ගේ අම්මා තාත්තට ආදරෙයිද කියලා ඇහුවම ඔව් කියනවා. එනා මෛත්‍රිය තුළ තියෙනවා. වෙනත් නාමයකින් රූපයකින් එයා තුළ මෛත්‍රිය පවතිනවා. තමන්ගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට ආදරේ නම් මෛත්‍රිය එයා තුළ තියෙනවා. ලෝකේ කොච්චර මිනිසුන්ට වෛර කළත් තමන්ගේ දරුවන්ට ආදරේ නම් මෛත්‍රිය එයා තුළ තියෙනවා. ඒක ඔප්පු වෙලා ඉවරයි. අදයි ඒ මෛත්‍රිය ලෝකෝත්තර නෑ. ඒ නිසා තමයි එයා අරියතුන් නැත්තේ, මාර්ගඵල වලට පත්තුන් නැත්තේ. එයා ලෞකික මෛත්‍රියක් පැවැත්මට අදාළ මෛත්‍රියක් තියාගෙන ඉන්නවා, උසුලනවා. එනා ඒ මෛත්‍රිය ලෝකිත සාපේක්ෂව ලෝකෝත්තර කළාම එයාට ඒ මෛත්‍රිය තුලින්, එයා තුල පවතින මෛත්‍රිය තුලින්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්. එනම් මේ ලෝකේ සෑම කෙනා තුළම මෛත්‍රිය පවතිනවා, සෑම නාමයක් රූපයක් තුළම මෛත්‍රිය පවතිනවා, හැමතැනම මෛත්‍රී භාවනාව කෙරෙනවා. එනම් මේ ගස්කොළන් මොනවද කරන මෛත්‍රී භාවනාව? අපද්‍රව්‍ය ටික තමන් උරාගෙන තමන් අපිරිසිදු වෙලා පිරිසිදු වාතය එළියට දානවා. එනම් මේ වායුගෝලය පිරිසිදු කරලා ජීව වායුව නිස්පාදනය කරලා මේ සියලුම සත්වයන්ට අබේදානේ පූජා කරයි. ජීව දාන පින්කම සෑම තප්පරයක් ගානේ නොකඩවම කරයි. එනම් ජීව පින්කම් කරන මේ ගස්දියා බලනකොට කොළයක් කඩන්න හිතෙන්නේ නැහැ, මලක් කඩන්න හිතෙන්නේ නැහැ, ගහක් කපන්න හිතෙන්නේ නැහැ. මේ ලෝකේ සෑම කෙනාටම ජීව දාණය පූජා කරන, දාන පාරමිතාව පරිපූර්ණ කරමින් මේ ලෝක සත්‍යාගම ජීවිත ආරක්ෂා කරන, ප්‍රාණ වායුව නිස්පාදනය කරන මේ ගාධියා බලනකොට පුදුමාකාර මෛත්‍රියක් කඳුළු වලින් වැක්කිරෙනවා. මේ වගේ ගහකට අනතුරු කරන්න, මේ වගේ ගාකට ඉන්සා කරන්න මොනතරම් සිත දැඩි වෙන්න ඕනේද, මොනතරම් සිත දුස්සිය වෙන්න ඕනේද? අනේ සාදු සාදු, මාගේ ජීවිත කාලය පවතින තාක්කල් එක තනකොළ ගාකට මං ඉන්සා නොකරමි, කිසිම ගාකට කොළයකට පොත්තකට ඉන්සා නොකරමි. හේතුව මේගොල්ලෝ මෛත්‍රී භාවනා වඩති. විඥානයක් නැත, නමුත් මෛත්‍රී භාවනාවක් ඇත. එනම් මේ සෑම නාම රූපයක්ම අපට නිවීම පිණිස, අපට කමඨාන් දීම පිණිස, අපගේ භාවනාවට උදව් දීමේ ඒ අවශ්‍යතාවය මත මේ සෑම දෙනාම මෛත්‍රිය තුලින් නිර්මාණය වෙච්ච නාම රූප, සෑම නාම රූපයක් තුළම ඇලීමක් ගැටීමක් නැත, මෛත්‍රිය පමණක් ඇත. එනම් මේ ලෝකේ සෑම තැනම මෛත්‍රිය දකින්න කෙනාට ලෝභ දේශ මොහ මොකවත් නැහැ. ඒ කියන්නේ විඥානයේ වැඩ නිමා වෙලා. එයා දුක කියන මා සාගරයෙන් එතර වෙලා මේ ධර්මතාවය අපට වැටහෙනවා නම් මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙනවා නම් මේ අවබෝධයේ තුලින් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම් මේ ආකාරයෙන් අසකන දිවනාසය සමසිත අපි පාවිච්චි කරනවා නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාවු මිනිසක් භවයේ අවසාන භවය මේ ලබාවු ජීවිතය තමයි අපි ඉපදිච්ච අවසාන වාරය මේ ගත කරන ඉරියව් ටික තමයි අපගේ සංසාරයේ අවසාන පැවැත්ම මෙතනින් පස්සේ මේ විඥානේ යන්න පුළුවන් කමක් නැහැ එනා මෛත්‍රී භාවනාව අපගේ ජීවිතයටම සම්බන්ධ වෙච්ච භාවනාවක් ආයතන අයෙම ප්‍රගුණ වෙන භාවනාවක් මේ ලෝකේ හැමෝම වඩන භාවනාවක් සෑම නාමයක් රූපයක් තුළම පවතිනා වූ භාවනාවක් එනා මේ ධර්මතාවය සෑම තප්පරයක් ගානේ සෑම අවස්ථාවක් ගානේ අපි විසින් මෙනෙහි කරන්න ඕනේ මේ ධර්මදේශනාව තුල අපි ශ්‍රවණය කරපෝ සෑම ගැඹුරු ධර්මතාවයක්ම අපි නැවත නැවත සජ්ජායනා කරන්න ඕනේ සීකරන්න ඕනේ. අදින්දල අපගේ ආයතන අය පිළිබඳව අපි මේ ධර්මතාවයට අනුව සීයෙන් කටයුතු කරන්න ඕනේ. අසකන දිව නාසය සමසිත කියන ආයතන අයම නාම රූප ගනුදෙනු කරති නාම රූප වලින් තොර වෙන කිසිවක් ගනුදෙනු නොකරති මේ ධර්මය මත මේ සීය මත අපගේ ආයතන අය ක්‍රියාත්මක කරවන්න පුළුවන් නම් අපි පැය 24ට විනාඩි 5කදායක කර්මයක් තමයි ගොඩනගන්නේ ඒ කියන්නේ අපි පටිසෝතගාමි චින්තනයෙන් නිවන හරහා ගමන් කරනවා මරණයෙන් ඈත් වෙනවා එනම් මේ භාවනාව නිතර නිතර වඩමු නිතර නිතර පුරුදු කරමු මේ අවබෝධය කරනකොටගෙන මේ නාම රූප ධර්මතාවය කරනකොටගෙන අපගේ විමුක්තිය අපි සලසා ගනිමු එනම් මේ ධර්මය මේ කමඨාන මේ භාවනාව මේ අවබෝධය අපගේ සිත නැමැති පුණ්‍යක්කතේ මේක නිදන්ගත කරලා වපුරලා මේක අස්වැද්දලා මේකේ මහා පරිමාණ අස්වැන්නක් අපි නෙලන්න ඕනේ කන්නෙන් කන්නට ඒ අස්වැන්න සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් එනම් මේ ආකාරයේ අස්වැද්දලා අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරලා ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ මිනිසත් භවයේම පිරිනිවෙන්නට අවශ්‍ය කටයුතු මේ ධර්ම දේශනාවෙන් මේ කමඨාණෙන් මේ නාම රූප ධර්මතාවයෙන් අපි සියලු දෙනාටම ඉෂ්ට සිද්ධ වේවා ඒකාන්ත වශයෙන්ම පිරිනිවේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.